විධායකයේ සේම කැබිනට්ටුවේ නායකයත් ජනාධිපතිවරයා වුවහොත් සහ අගමැතිවරයාගෙන් විමසන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් ඉන්නවනම් එතකොට ආපහු අපි යන්නේ අර කියපු විධායක ජනාධිපති ක්‍රමයටමයි. ඒ ගැටලුව පිළිබඳ තවමත් නොවිසඳුණු කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මෙම යෝජනා කරලා තියෙන පනත් කෙටුම් පතේ මේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා වෙනට අමතරව කියවෙනවා ඍජුවම ආණ්ඩුවේ නායකයා ජනාධිපතිවරයා වෙනවා. මං හිතන්නේ ඒ වහාම වෙනස් විය යුතුයි. ඒ වෙනස් කිරීම සඳහා තමයි ජනතාව ඡන්දය දීලා තියෙන්නේ, ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ. එමගින් ඉදිරිපත් වෙන්න ඕන මම විශ්වාස කරන විදිහට කැබිනට්ටුවේ නායකයා අගමැතිවරයා වන අතර ආණ්ඩුවේ නායකයා වෙන්න ඕන. එහෙම වෙලා තමයි පාර්ලිමේන්තුවකට වගේ කියන ආණ්ඩුවක් සකස් කරන්න පුළුවන්.